ධර්මානුශාසනාව. දේශිකේනන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු අට්ඨංග සමන්නාගතෝ භික්ඛවේ උපෝසතෝ උපෝඋත්තෝ මහප්පලා හෝති මහානිසංසෝති තී සාදු සාදු සාදු මොකට ඇති ශ්‍රවණය කරන්නා වූ සදහවර පින්නතනි අපි අද මාතෘකාව කෙලින්ම අංගුත්තර නිකායේ අටක නිපාතයේ උපසත වර්ගයේ මේ උපසත වර්ගයේ ගාත් සූත්‍ර දේශනා 10ක් තියෙනවා. කොටසක් අටංග උපසතේ සහ ආනිසංස පිළිබඳ කොටසක් ලෝක විජය කියන වචනෙන් පාවිච්චි වෙනවා දෙලෝ ජය ගැනීම පිළිබඳව. මේ සඳහා එක සූත්‍රයක් පාදක කර ගන්න මම කල්පනා කරන්නේ නැහැ. මේ සූත්‍ර 10ම කියවලා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ පිළිබඳ විවරණයක් කරන්නටයි කල්පනා කරන්නේ. උපසත කියන පදය පාලිහි නැත්නම් මේ අපේ චර්යාවන්හි දෙආකාරයකට දෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා පොහේ සීමාවන්ට එකතු වී කරන විනය කර්මාන්තක් කියන උපසත කර්මය කියලා. චාතුද්දති පනරසී කියනවා ඒ කියන්නේ 12 වෙනි 15 වෙනි කොට ඇතිව නැත්තම් 15 ඔය වගේ දවස් අරගෙන අපේ උපාසක පිරිසු පොහේ වගේ දවස් වලට දිවාරාත්‍රි දෙකෙහි සමාදන් වෙන ශික්ෂාපද සමාදානයකටත් කියනවා අට්ඨංග උපෝසතේ කියලා. උපෝසතේ කියන වචنين උපවාසය කියලා වගේ අර්ථයකට කියවෙනවා. එතන උපවාසය කියන එක තේරුම් ගන්න ඕන. දැන් බුදුන් වහන්සේගේ ශ්‍රාවක ආරි මහ සංඝ රත්නේ නැත්නම් රහතන් වහන්සේලා මෙවන් වෙලකී හිටියා. ඒක තමයි මේ එතන පෙන්නන උපවාසය කියන එකෙන් පෙන්නන්නේ යමකින් වෙන්වීම කියන එක. උන්වහන්සේලා වෙන්නුන ආකාරයට වෙන්නට පෘථග්ජන සමාජයට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලා වෙන් උනේ ධම්මාදිපත්‍යයට තේදී. ධර්මයේ අධිපතිභාවය නැත්තම් ධර්මයේ තේරුම් ගැනීම තුළ තමයි උන්වහන්සේලා ඉක්මනේ. මට මතකයි මාත් අසාති වෙනවා නැත්නම් සිල් සමාදන් වෙන උවසුවසිනුත් කියනවා ඔය උපෝසත සමාදානයේදී රහතන් වහන්සේලා මෙහෙම ප්‍රාණඝාතයෙන් වැළකී හිටියා දිව්‍ය අතිතුරම එහෙනම් අපිත් දවසක් හරි මේ වැළකී ඉන්න උත්සාහ කරමු කියලා අර අනුගමනය කිරීමක් තමයි මේක පාවිච්චි කරන්නේ. නමුත් මේකේ වෙනසක් තිබෙන බව තේරුම් ගන්න ඕන. උන්වහන්සේලා වැළකී සිටියේ ඒ පාපයන් සිදුවෙන්න බලපාන මූලයන් සිතින් ඉවත් කර ගැනීම තුළ. උන්වහන්සේලා ලෝභ, දේශ, මෝහ ශේ කරපු අය. මේ පාපයන් සිදුවෙන්නේ ලෝභ, දේශ, මෝහයන් නිසා. එතකොට මේ පොසතෙන් කරුණ ලබන්නේ කෙටි කාලිනව ශික්ෂාපද සමාදානයේ මේ ලෝභ දේශ මොහෙන් මොහයන්ගෙන් දවසකටවත් වැළකීලා ඉන්න උසාර දරණ එක තමයි. ඒක මෙහෙමයි තේරුම් ගන්න ඕන. වෙනත් සූත්‍රයකින් ගත්තොත් එහෙම කම්ම නිදාන වගේ පානාති පවත්තා භික්කවේ ලෝභ හේතු තම්පි දේශ හේතු තම්පි මොහ හේතු තම්පි. අදින්නා දානා භික්කවේ ලෝභ හේතු තම්පි මොහ හේතු දෝෂසත් මොහ හේතු තම්පි. පානඝාතය හෝ අදත්තාදානය හෝ කියන මේ ඕනෑම පාප කර්මයකට මුලපැසෙන් බුදුන් වහන්සේ පෙරනවා ලෝභ හේතු, ද්වේෂ හේතු, මෝහ හේතු. එහෙනම් වේරමණී නැත්තම් විරමණී කියන එකෙන් පෙන්වන්නේ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්න කාලය තුලවත් එයින් ලෝභ දේශ මොහොනින් වෙන්නේම. දැන් නිර්වාණ පදයේ අර්ථවත් කරනු ලබන්නේ ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මොහක්ඛ නිබ්බාණං. මේ ලෝභ දේශ මොහයන්ගේ බිඳුවට බැස්සීම, ඡයවීම, නිවීම කියලා කියනවා. එතකොට ඒ නිවුනායේගේ ලෝභ දේශ මොහ හේතු මූලයක් නැහැ. මේ උපෝසතේ සමාදන් වෙන අයගේ ලෝභ දේශ මොහ හේතු මූලයක් තිබෙනවා. තිබුණට අර අනුව යමින් ශික්ෂාපද සමාදානයක් මාර්ගයෙන් දිනක් වැළකෙන එක තමයි මේ විරතිය කියලා පෙන්වන්නේ. ඒ විරතිය සඳහන් කරලා තියෙන කරුණගත් තමයි පෘථග්ජන මට්ටමින් මේ කටයුතු වල නිරත වීම නිසා පරලෝ සුගතිගාමී ඉලක්කටගෙන තමයි මේක තියෙන්නේ. දැන් පරලෝ සුගතිගාමී කියන වචනය, පරලෝ දුගතිගාමී කියන වචනය, මේ දෙක මේ සමාජයේ පවතිනවා. තමන් රැස් කරන කර්මයන්ට අනුව මරණින් එහා පැත්තට ලැබෙනවා නම් දුක් විපාක සහිත ස්ථානය නිරේගාමී කියලා කතා කරනවා. එතකොට දුගතිගාමී. මේ විපාක විඳින්න මිනිස් බව හෝ දෙවියන් අතර උප්පාදික ප්‍රතිසන්දියක් ලැබෙනවා නම් සුගතිගාමී කියනවා. අපි දෙලව ජය ගැනීම කියන වචනේ පාවිච්චි කරන සමහරට මෙලවත් ඒ පරලොවත් සුගතිගාමී කර ගැනීම වෙන්නේ ඇති. නමුත් දෙවියන් අතරට හෝ මෙහින් පරලොව ගියොත් මිනිසත්කම මග ඇරෙනවා නේද? එතකොට දෙලව ජයගත්තද දෙලව සුගතිගාමී කරගත්තද? ඒ නිසා මා හිතනවා මේ දෙලව ජය ගැනීම කියන කේ තේරුම පිටින් පරලොව යාමට එහා ගිය පරලෝ ජය ගැනීම. බුදුන් වහන්සේට, රහතන් වහන්සේලාට පරලෝ ගමනක් නැති බැවින් උන්වහන්සේලායි පරලෝ ජයගෙන තියෙන්නේ. මම දකින්නේ පරලෝ ජය ගැනීම කියන්නේ ඒ අර්ථයෙන්. මොකද සුගතිගාමී වීමට බෞද්ධින්ට පමණක් නෙමෙයි, අන්‍ය ආගමින්ට පවා යහපත් ක්‍රියාකාරී කරපොතරුවාම සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් බුදුසමයේ ගැඹුරට හගන්න නැතුව පරලෝ ජය ගන්න බෑ. මේ සුගතිගාමීම තුළ තිබෙනා වූ යහපත් විපාක වල ගැත්තමයි මේ මහප්පලෝහති මහානිසංසෝ කියන පදවලින් කියවෙන්නේ. ඒක අපි ටිකක් කල්පනා කරලා එතනින් එහාට උත්සාහ කරන්න ඕන තේරුම් ගන්න. අංග 8කින් සමන්වාගත පෙහෙවස් වසන ලදුවේ මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. මහත් බැබලින් නැත්තේ වෙයි. මහත් පැතිරීම් නැත්තේද වෙයි. තව වචන දෙකකුත් තියෙනවා. ඒ ආනිසංසය තමයි බැබලින් සහ පැතිරීම් නැත්තේ කියලා කියන්නේ. හැබැයි මේක පරලෝ වශයෙන්. දෙවියන් වශයෙන් ඉපදිලා තමයි මේ දේවල් ලබනවායි කියලා කියන්නේ. එවිට අපට තේරුම් ගන්න පුළුවන් රහසක් මෙතන තියෙනවා. මේ පුඤ්ඤකිරේවත්තු කියන සූත්‍රය ගැනීම තුළ දානේ සහ සීලේ සහ පුඤ්ඤක්‍රියාවක් කරන භාවනාව කියන වචන තුන ගත්තම ඒ දානේ සහ සීලේ කියන මේ පුඤ්ඤක්‍රියාවන්ගේ බලයෙන් නැත්තම් ආනිසංසයන්ගේ වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපත ලබන බව තමයි පුඤ්ඤකිරේවත්තු සූත්‍ර මෙතන එහා පැත්තේ තියෙනවා. මේ සූත්‍ර ඊළඟ වග්ගේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ පරලෝ සුගතිගාමීම කියන කාරණය වළංගු වෙන්නේ කාටද කියලා හොයලා බලුවම ගැඹුරු දහමක් තේරුම් ගන්නට බැරි පුහුදුන් නැත්තම් පෘථග්ජන සමාජයට. පරලෝ ජය ගැනීමට නොහැකි විට පරලෝ සුගතිගාමී කර ගැනීම විකල්ප මාර්ගයක්, දෙවෙනි මාර්ගයක්, අංග සම්පූර්ණ පළවෙනි මාර්ගය නෙවෙයි. මෙහිදී මේ අනුගමනීය ක්‍රියාමාර්ග පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ ගෘහස්ථ ජීවිතයේ කරන්නා වූ ක්‍රියාකාරම කම්පිතකට බද්ධව. ගෘහණියක් වශයෙන් ගත්තොත් එම ස්වාමියාගේ කර්මාන්ත ආරක්ෂා කිරීම, මුදල් ප්‍රවේශම් කරවීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, ස්වාමියා සතු රුචිකත්වයක් තිබේද ඒ ඉක්මවා නොයාම කියන මේ වගේ කාරණා තමයි මේ මේ පරලෝ ජය ගැනීමේ ක්‍රියාකලාපයේ ගෘහස්ත ක්‍රියාමාර්ග වශයෙන් පෙන්ලා තිබෙන්නේ. එළුවම අපට අපේ මව්පියන් අපේ ගුරුවරුන් ආදී දේවල් මේ සරල බණ නැත්නම් ගෘහස්ත කළමනාකරණය පිළිබඳව කියලා දෙනවා. අපි මං හිතන්නේ ඊට වඩා එහාට බලන්න ඕන බුදු බණ වලින්. රහතන් වහන්සේලා ලෝභ දේශ මොහොලින් ඉවත් වුණා. උපවාසතේකදී උපවාසත සීලය සමාදන් වෙනවායි කියන්නේ ශික්ෂාපද මාර්ගයෙන් කෙටි කාලිනේ ඒවායින් වැළකී ඉන්නවා. ඒවායේ ක්‍රියාකාරයන් කර්මට ඉඩ නොදී ඉන්නවා. එවිට එහි තිබෙන්නා වූ සුවය සදාකාලික වෙන්වීම නෙමෙයි ශික්ෂාපද සංවරයෙන් කෙටි කාලිනේ වෙන්වීම තුළින් තිබෙන්නා වූ සොයක් සැනසීමක් පෙනෙනවා නම් ඔහුට මඟක් පාදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පලාගොස් මදකට ඈත්කොට දවා ලබන්නා වූ සැනසීමට වඩා මේ සැනසීම වහන දොරටුවක් ඇත්නම් සැනසීම වහන බාධක ටිකක් ඇත්නම් මේ බාධක සිතින් ඉවත් කරගත්තොත් ඊට වඩා නොයසන සැනසීමක් තියෙනවා නේද කියලා ඔහුට හිතන්න ඉඩක් ලැබෙනවා මේ උපසතිය. මම දැන් වර්තමාන සංස්කෘතිය තුළ අපේ විහාරස්ථානවලට පූජනීය මහා සංඝරත්නයේ දායක පිරිස ගෙන්නාගෙන මේ උපෝසත වර්ගයේ තියෙන උපෝසතාශ්‍රයෙන් තමයි ඔය අට්ඨංග උපෝසතයක් සමාදන් කිරීම සකස් කරලා තිබෙන්නේ. මා දන්න මට තේරෙන දෙයක් තමයි අෂ්ඨංග උපෝසතය වෙන දෙයක් සමාදන් වෙලා ඒ ශික්ෂාපදවල ආවරණයෙන් පවෙන් කෙටි කාලින ඉවත් වීම ගැඹුරු ධම්ම අවබෝධයක් නැතුව කරන්න පුළුවන් දෙයක්. දැන් මේ උපෝසත වර්ගයේ සූත්‍ර 10ම ආරම්භ බැලුවොත් එහෙම එකකවත් විලක්ෂණේ හෝ චතුරාර්ය සත්‍යෝ පටිච්චසම්පාදේ විවරණය කරලා නැහැ. එකෙන් කියවෙන්නේ එහෙනම් ධම්ම නොදත් සමාජයේ පරලෝක සුගති ගාමිය සඳහා මේවත් ක්‍රියාත්මක වෙන බවයි. මේ අපේ සියවස් ගණනක් තිස්සේම අවපියන් ළඟ ක්‍රියාත්මක වුණා. ඔවුන් පාපයෙන් විරතිය නැත්තන් වෙන්නීමටපත් වෙන්නේ නැති. ඔවුන් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරගත්තේ නැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම ලෝභ දේශ මොහයන්ගෙන් ඉවත් වුණේ නැහැ. නමුත් ඔවුන්ට මේ උපෝසත කර්මයේ වඩාත් වැඩි දියුණු කර ගන්න පුළුවන් වුණා නම් ප්‍රතිසන්දියට පැමිණීම තුළයේ පරලොව අවකින් සුගතිගාමිත්වයට යන්න පුළුවන් තමක් තියෙනවා වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ලෝක විජය වෙනවද? විජය ජය ගැනීම. ඒක පරලෝක ජය ගැනීමක් වෙනව නෙවෙයි. පරලෝක සුගති ගාමීමක් වෙනවා. මේ වචනේ ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න පරලෝක සුගති ගාමී වෙන්න පුළුවන්. පුණ්‍ය කර්මයන්ගේ විපාක පැත්තට නැඹුරුනහම පරලෝක සුගති ගාමී. සුගති ගාමී වීම පරලෝක ජය ගැනීමක් වශයෙන් සලකන්න එපා. බුදුන් වහන්සේ වදාරනවා මිනිසත් බව ලැබ සදහම් හමු විට පමණයි මේ දුකින් මිදීමේ කටයුත්ත කරන්න පුළුවන් කියන එක තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලවං කියන ගාථාවේ දුර්ලභ කරුණ අවස්ථා දෙකක් වුණා ගහනවා. මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්ස දේශනා මිනිස් ප්‍රතිලාභයට සදහම් හමුවෙන්නේ නැතින් පමණයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. අපි උපසතයක් වශයෙන් පරලෝකස් දෙවියන් අතර ඉපදුනොත් අපිට මිනිස් ප්‍රතිලාභය අහිමි වෙනවා නේද? සද්ධර්මයෙන් ගන්න ඕන ප්‍රයෝජන ගන්න බැරි වෙනවා නේද? එනිසා අප මේ ලබාගත් මිනිස් ප්‍රතිලාභය බුද්ධෝත්පාදයේ සද්ධර්මයේ අහිමි වෙන ආකාරයේ තීරණයකට යොදා ගත්තොත් සසරේ අතරමං වීමක් වෙනවා කියලා මට හිතෙනවා. අතිදීර්ඝ සංසාර ගමනට යන්න පාර කපා ගන්නවා කියලා මට හිතෙනවා. එනිසා මේ ලෝක විජය කියන අර්ථයට අපම මේට වඩා ගැඹුරු කරුණක් මේකේ පෙන්නනවා. අනේ ලෝක විජය කියන අර්ථය පරලෝ යහපත් කර ගැනීම කියන අර්ථයට ගන්න නැතුව විජය ජයග්‍රහණයනේ. මාසල්කනු ලබන්නේ බුදුන් රහතුන් පරලෝ ජයගත්තා. ඒ උන්ට පරලෝ යාමක් නැහැ. පින්වන්තයින්ට පිරින් පරලෝ යාමක් තියෙනවා. පෞකාරයින්ට පවෙන් පරලෝ යාමක් තියෙනවා. ධානලාභින්ට ධානෙන් පරලෝ යාමක් තියෙනවා. මේ එකක්වත් තමන්ගේ ධර්මයේ බවට පත් කරගත්ත නැති කර්මක්ෂය කළායට පරලෝ නොයාමක් තියෙනවා මේ සංසාරයේ. එතන බුදු දේශනාවෙහි මේ පරලෝයේ නොයන තැනට කටයුතු කිරීම වෙන්න බැරිද? පරලෝය ජය ගැනීම කියන්නේ එතකොට තමයි පරලෝ පරාජය නැත්තේ. මෙතන මෙතනින් එහා පැත්තට ගිය පරාදයි. ආයේ බුද්ධෝත්පාදයක් හම් වෙන්නේ නැහැ, සද්ධර්මය කියලා දෙන්න කෙනෙක් නැහැ. මොන සමයක? සමයක කියන්නේ එතන ආගමක උපත ලබයිද දන්නේ? කොයි වගේ තැනකට යයිද දන්නේ? එබැවින් මේ ලබාගත් අවස්ථාව උත්කෘෂ්ට අවස්ථාවක්. ත්‍රිපිටකයේ උපමාවකින් පෙන්නනවා නම් කණකැස්වැවා වසර 100කට පසු ආවහම විසුදුරින් අහස දකින්න ආසේ ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක් කියනවා මිනිසාට සදහම් හමු වීම. එනම් මේ උපෝසතේ ආශ්‍රයෙන් ලබා ගන්නා උසගතිගාමීත්වයට වඩා සදහම් හමු වීමෙන් ලබා ගන්න පුළුවන් පරලෝක ජය ගැනීමක් තියෙනවා කියන එක මේ සූත්‍ර දේශනාවල සඳහා තිබෙන රහසක්. ඒ සඳහා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග තුන හතරක් මේකින් එහාට තියෙනවා. අර අපි පෙන්නපු සැමියා ඉක්මවා යම බිරිඳක් නම් කර්මාන්ත ආරක්ෂා කරලා දීම, දිදක්පත් හොරකම් කරන්න නැති එක, සේවකිත ආරක්ෂාව සැලසෙන ආදී කාරණා ගත්තම මානුෂ ධර්මයක්. අටක් තියෙනවා ඒ වගේ කාරණා. හැබැයි තව හතරක් තියෙනවා මේ ලෝක ජය ලෝ ජයක දෙලෝ ජය ගැනීම සඳහා පාවිච්චි කරන්න ඕන කියලා. මේකට කියනවා සද්ධා, සීල, ඡාග, ප්‍රඥා. මේවට අපට ලෞකික අර්ථ සපයන්නත් පුළුවන්. මේ සද්ධා කියන කාරණාවට, සීල කියන කාරණාවට, ඡාග කියන කාරණාවට, ප්‍රඥා කියන කාරණාවට. නමුත් මේවට ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. සදැහැසි අම්මා කෙනෙක් බෝධින් වහන්සේට, ප්‍රතිමා වහන්සේට, චෛත්‍යයට බොහොම සදැහැත්තෙන් ගිහිලා වන්දනාමාන කරනවා. ඒකත් සද්ධා තමයි. ඒ සද්ධාවට කියන්නේ නෑ අධිගම සද්ධාව කියලා. ඒකට කියන්නේ සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා නැත්තම් පිටිහෙන සද්ධා. ඒ සද්ධාව ආරි සත්‍යයේ තෙරුවන් වටහාගෙන ඇති කරගත්තු සද්ධාවක් නෙවෙයි. මතක තියාගන්න, ආරි සත්‍යයේ තෙරුවන් සම්මුති සත්‍යයේ තෙරුවන්. පොත්වල එහෙම නැති වුණාට අපිට එහෙම පෙන්වන්න පුළුවන්. අපි මේ සම්මුති සත්‍ය තෙරුවන් බුදුන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ බණපොත සංඝයා පූජනීය මහා සංඝරත්නය. අර ඒ අය කෙරෙහි පැහැදීම තමයි මෙතන සද්ධා කියලා කියන්නේ. ආගම. නමුත් මේ සද්ධාව පූජනීය මහා සංඝරත්නය හෝ තව මොකක් හරි කියන අඩුපාඩුවක් නිසා නැති වෙනවා. ඒ වැඳුම් පිදුම් කර දෑතින්ම ගල්මගුරු මඩ පහරවල් ඉල්ල කරන්නත් එතකොට පොළවන්. නමුත් අධිගම කියන්නේ තවත් කෙනෙක් අපින් වැරදක් වුණාට Taman කලකිරෙන්නේ නැති, අන් අයට දොස් තබන්නේ නැති, කාපු මකුණක් නිසා නොකාපු මකුණ ඔක්කොටමත් පහර දෙන්නේ නැති චරිතයක්. අධිගම. නොපිරිහෙන සද්ධා. මම හිතන්නේ මේ පරලෝ ජය ගැනීම කියන කාරණාවේදී අවශ්‍ය වෙන්නේ මෙන්න මේ අධිගම කියන සද්ධා. නොපිරිහෙන සද්ධාව කියලා කියනවා. අන්න පරලෝ ජය ගන්න නම් මේ සද්ධාව ඇති වෙන්න ඕන. අපි අපේ බෞද්ධ පින්නතට සද්ධාවන්ත පින්වතුනි කියලා කියනවා. එහෙම කිව්වට වුන් පෘථග්ජන නම් ඔවුන් ළඟ තියෙන්නේ අර කෙටි කාලීන පැහැදුණු සද්ධාව. නොපිරිහෙන සද්ධාව නෙවෙයි. නොපිරිහෙන සද්ධාවේදී තෙරුවන් බවට පත් වෙන්නේ මීට වඩා ගැඹුරු අර්ථයක්. විස්තර කරන්න නම් වෙලාවක් නැහැ, වචනින් විතරක් කියන්න. සම්බුද්ධත්ව සූත්‍රවල බුදුන් පදේ විග්‍රහ කරනු ලබන්නේ පිළිමයක් හෝ ශරීරයක් හෝ නොව උන්වහන්සේ මේ ලෝභ දේශ මෝහ හේතු ශේකලයෙන් පස්සේ පත් වුණ තත්වයට කියනවා පංචස්කන්ධේ අනාත්මය. පංචස්කන්ධේ අනාත්මයට පත් වුණා කියන එක තමයි බුදුනා කියන්නේ. එතකොට ඒ බුදුන් කෙරෙහි පැහැදෙන්න පංචස්කන්ධේ අනාත්මය අවබෝධ වෙලා පැහැදෙන්න ඕන. ඒක තමයි අධිගම සද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව තමයි ධර්මයේ අසුරු කරන කෙනෙක් වඩන්න ඕන. නොපිරිහෙන ශ්‍රද්ධාව. එහිදී මේ සමාජයේ ඉන්න මවක් අතින්, පියෙක් අතින්, වික්ෂුවක් අතින් යම් කිසි වරදක් සිදු වුනහම ඒ ඔහුගේ වරදක් නොව කෙලෙස්වල වරදක් බව දකින්න තරම් මේ පුද්ගලයාට ප්‍රඥාවක් තියෙන අවසීමක් තියෙනවා. සැබවින්ම මේ සමාජයේ වැරදි කරන්නේ පුද්ගලෝ නෙවෙයි. ඔබට පුද්ගලයේ වශයෙන් තනොන්ට ඒ පුද්ගලයා තුළ වැරදි කරන අවස්ථාවල තිබෙන්නේම බොහෝ විට ද්වේෂය නැත්තම් ලෝභය නැත්තම් මේ දෙක කල් සංකලණය වුණා වූ ලෝභ මෝහ නැත්තම් ද්වේෂ මෝහ. ඒක ලෝභ මෝහ ද්වේෂ මෝහ තමයි වැරදි කරන්නේ, අපි නෙමෙයි. අපි නිවැරදි කරුවන් බවට පත් වෙන්නට එහෙමනම් අත්පා කපලා හරියන්නේ නැහැ. ලෝභ මෝහ ද්වේෂ මෝහ සිතින් නයින් කරනවා. අන්න අභිගමය කියන වචනේ පාවිච්චි වෙන්නේ මේකට. මේ සඳහා සීලත් අපට දෙආකාරයකට බෙදන්න පුළුවන්. මොනම ධර්ම අවබෝධයකින් වත්තරව අපට ශික්ෂාපද සමාදානයකින් සංවරලා ඉන්න පුළුවන් සීල. ඒක පද සමාදානයේ සීල කියන එක. නමුත් සීල සූත්‍රය වෙන දයක් ගත්තාම සීලතා කෝපනායස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකබ්බා තබ්බාති. මේ සිල්වත් තුන කෙනා මොනවද නුවණින් බලන්න ඕන. සීලතා කෝපනායස්මා මහකොට්ටිත ඉනේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරියාති. අන්න එතන සීලය. මේක තමයි මේ සමාජයේ පැහැදිලිව හඳුනා ගන්න ඕන. පුද්ගලයා කයෙන් වචනෙන් සිතින් කරන වැරදි වලින් වැළකීමට පද සමාදානයේ එක සීලයක්. මේක වෘත්ත සමාදානය. නමුත් මේ සිල්වත් වෙච්ච පුද්ගලයා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්මයෙන් බලනකොට එතන සීලය තවත් සීලයක්. ඒක ආර්යකාන්ත සීලය. මේ ආර්යකාන්ත සීලයේ සරණින් තමයි අර ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු ෂය වෙන්නේ. එතකොට මේ සීලය මොකද කරන්න ඕන කියන්නේ? වඩන්න ඕන. වඩනවා කියන්නේ වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරනවා කියන්නේ නැවත නැවතත් එහි යෙදෙනවා. එබැවින් අපේ බෞද්ධ පින්නතුන්ට තමන් බුදුරජාණන් වහන්සේ පුද්ගලයා වශයෙන් සලකා, ධර්මයේ බණපත වශයෙන් සලකා, සංඝයා ස්වාමින් වහන්සේ වශයෙන් සලකා ලබන්නා වූ ශ්‍රද්ධාවට එහා ගිය අධිගම ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයෙන් මුදුනතෙනෙහිවත් පංචස්කන්ධය අනාත්ම වශයෙන් දැක ඒ සඳහා භාවිතාවෙන්ට ඕන ධර්මයේ බණපත හෝ සූත්‍රවල අන්තර්ගත වන සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් දැක ඒ තමයි ධර්මයේ ගැන සැකදුරු වෙන එක. මේ සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මනේ ධර්මයේ සරණින් තමයි අර අධිගම ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැත්නම් කෙලෙසුන් දුර වෙන්නේ. එසේ වඩන්නා ස්ත්‍රී හෝ පුරුෂ ගිහියෝ පැවිදි සංඝ භාවයට ආයත් වෙන බව දැක එවිට තෙරුවන් වෙනස් ආකාරයකට විවරණය වුණා. සම්මුති සත්‍ය තෙරුවන් විහාරස්ථානයේ තුන්පලක වැඩ ඉන්නවා. අචාන්චාහිමියන්ගේ අනිත්‍යවත් ධර්මයේ කියන පොත පුළුවන් නම් කෙනෙක් හොයලා බලන්න. මේක දැකලා නෙමෙයි මම මේ අදහස කියන්නේ. මම මේක අවුරුදු 10ක් 15ක ඉඳන් කියන එකක්. පස්සේ කාලෙක මම මේකත් දැක්කා. තෙරුවන් වැඩ ඉන්න ඕන තමන්ගේ හදවත තුළ කියලා මේ පොතේ තියෙනවා. මමත් ඒක තමයි කියන්නේ. තෙරුවන් පන්සලේ තුන්පලක හිටියට අපට පිට වෙන්නේ නැහැ. නමුත් මේ තෙරුවන්ගේ අධ්‍යාත්මික ගැඹුර තමන්ගේ හදවත වලට ගත්තාම ඒ රත්නත්‍රය තමයි මේ සැබෑවටම ඒ රත්නත්‍රය කෙරෙහි පැහැදීම තමයි මෙතන අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ. සීලයත් එහෙමයි. ශික්ෂාපද සමාදානයෙන් කෙලෙස් තියාගෙන සංවරයන එක තමයි වෘත සමාදානය. ස්කන්ධ පංචකයන්ගේ අනාත්මය දැකීම තුළින් වෘත සමාදානය වෙනුවට ක්ලේශ ධර්මයන්ගේ මූලයන් ප්‍රහාණය කරන එක තමයි ආර්යකාන්ත සීලය. මම මේ සමාජයට පැහැදිලි වෙන අඩුයි. සීල කියනකොටම අපි යාට මතක් වෙන්නේ ශික්ෂාපද ටිකක්. ශ්‍රද්ධා කියනකොටම මතක් වෙන්නේ බුදු පිළිමේ දැකලා මල් පූජා කරන සතුටක්. කැයිත්‍ය දැක්කම අඳින්න හිතෙන සතුටක්. එහෙම තමයි අපේ සමාජයේ ඉන්නේ. එබැවින් ආගම අධිගම යන පද දෙකේ ගැඹුරු අර්ථ හොයා ගන්න ඕන. තවත් වචනයක් තියෙනවා. ඡාග. සිංහලට තෑගි කියලාත් කියනවා. පරිත්‍යාග කියලාත් කියනවා. මේ ත්‍යාගවලටත් අර්ථ දෙකක් තියෙනවා. ඔබට ඔබේ දරුවන්ට, ඔබේ ඥාතීන්ට ත්‍යාග දෙන්න පුළුවන්. බාහිර වශයෙන්. ඒ ත්‍යාගපදයේ ඇවිදින් තියෙන්නේ ඡාග කියන කෙනන් තමයි. නමුත් ඡාග ධනයක් වෙන්නේ කොහොමද? මේ ඡාග කියන එක මොකද සිදු වෙන්නේ? දැන් ඔබ සතු යමක් තියෙනවා, ඒක ත්‍යාගි දුන්නා. මොකද වුනේ? ඔබට ඒක අහිමි වුණා නේ? අමින් නැත්නම් ත්‍යාගි දෙන්න බෑනේ. මේ ඡාගපදයේ සංකේතවත් කර ලබන්නේ ආර්ය සත්‍යෙහි අතහැරීම. අපහැරීම කියන්නේ අම්මා තාත්තා තමන් සන්තක වස්තුව නෙවෙයි. අතහැරීමට පෙර අල්ලා ගැනීම ඉගෙන ගන්න. මොනවද අපි අල්ලාගත්තේ? ලෝභයේ දේශයේ මෝහයේ මගේ මම මගේ ආත්මයෙන් අල්ලාගත්තා. එහෙමයි බුදුහාමුදුරුවෝ අල්ලා ගැනීම කියන එකේ ලක් වෙන්නේ. උපාදීය මානෝකෝ භික්ඛූ බද්දෝ මාරස්ස. අල්ලා ගැනීමෙන් මායයට බැඳෙනවා. අල්ලා ගැනීම සිදු වෙන්නේ ඕනෑම හැඟීමක් මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගැනීමෙන්. එතකොට මේ ආර්ය සත්‍ය ඡාග කියන්නේ මේ මමයි මගේ මම මගේ ආත්ම සංකල්පය අතහැරීමයි. ඔන්න බුදු සමය අතහැරීම. අතෝ ඉතින් අපිට ගෙවල් අතහැරලා බෑ තෙමෙනවානේ. යාන වාහන අතහැරලා බෑ ගමන් පල් වෙනවානේ. ආහාර අතහැරලා බෑ හිටත් බඩගිනි එනවානේ. ඒ මොනවත් අතහැරලා බෑනේ. සමහර අය කියනවානේ ඒව අතහරින්න කියලා. මට තේරෙන්නේ නෑ. සබ්බේ සත්ත ආහාරට්ටිකා සියලු සත්වයම ආහාරයෙන් ලැබෙනවා කියන එකේ පුළුල් අර්ථයක් තියෙනවා සංසාරේටම ආහාරාර්ථය. අපිට නම් කවලින්ක ආහාරාර්ථයක් තියෙනවා. ස්ත්‍රීද පුරුෂද ගිහිද බැවිද පැවිදිද ලාංකිකද විදේශිකද එහෙම ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාටම පැවැත්මට අවශ්‍ය සාධක ඕන නේද? ආහාර ඇඳුම් පැළඳුම් නිවාස බෙහෙත් මේවා ගන්න එපා මේවා අතාරින්න කියලා බුදුහාමුදුරුවෝ ධර්මදේශනා කරක් කළොත් එහෙම උන්වහන්සේ කිසිදු ප්‍රායෝගිකත්වයක් නැති පුද්ගලයෙක් වෙනවා. මේ සමාජයේට ප්‍රායෝගිකත්වය හඳුනාගත්තේ නැති කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රායෝගික කෙනෙක්. මේ උන්වහන්සේ වදාළ ධර්ම ජීවිතයට භාවිතා කිරීම තුළින් ප්‍රායෝගිකත්වය තුළ උන්වහන්සේ පෙන්වන අපට බලාපොරොත්තු වන සුන්දරතර සංසීමක් ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රායෝගිකව අනුගමනය කළ යුතුයි කියන හැඟීමක සිට ධර්මදේශනා කරපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ. ප්‍රායෝගිකව අනුගමනය කිරීමේ ක්‍රියාමාර්ගයේ යටපත් වූාට පසු හෝ වැසුලියැසී ගියාට පසු අපි මේ ප්‍රායෝගික අනුගමනය කිරීම පැත්තකින් තබා බුදුන් වඳින වස්තුවක් බවට, ධර්මයේ වඳින වස්තුවක් බවට, සංඝයා වඳින වස්තුවක් බවට පත් කරගෙන අපි වන්දනීයත්වයටවත් ආමිස පූජාවකට යටත් කරන් තිබෙනවා. අර ප්‍රායෝගිකත්වය තමයි මේ ප්‍රතිපත්ති පූජාමය කියලා කියන්නේ. එහෙනම් අපට සද්ධා, සීල, අනතුරු ඡාග. ඔය සත්තාරය දනෙහි ඡාග දනං කියලාත් කියන්නේ. ඒක මට මතකයි යම් යම් සූත්‍රවල පැහැදිලිවම තියෙනවා. මේ ඡාග කීඩකෙන් පෙන්වන්නේ මේ ඒ මොහොතේ හටගන්නා වූ ලෝභ දේශ මොහයන් තමයි ත්‍යාගි දෙන්න ඕන. අතහරින්න. ත්‍යාග කියන වචනේ අතහැරි අතහැරෙන්න ඕන. මේක මොනවා වැඩුවාම සිදු වෙනවා කියලා තියෙන්නේ. කරුණු දෙකක් තුනක් හතරක් වඩනවා. එකක් සද්ධා, එකක් සීල, එකක් ඡාග. ඉතුරු පතනේ අතනක් තියෙනවා. ඒ ඉතුරු වචනේ තමයි අපි හොයාගන්න ඕන. දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝති උච්චති කිත්තාතානුකෝ බවසෝ දුප්පඤ්ඤෝති උච්චති. දුෂ්ප්‍රඥායයි කියලා කියනවා කාටද කියලා දුෂ්ප්‍රඥා කියන්නේ කියලා අහනවා. අපිට කියනවා අනුවනත නැත්තායි කියලා. අනුවනත නැත්තා කියන්නේ ඉස්සලා මේ සූත්‍රයේ තියෙනවා නොදන්නේ අයද යමක් නොදන්නේ අය කියන ලෙවේද ඒකට දුෂ්ප්‍රඥායි කියලා කියනවා. දුෂ්ප්‍රඥා දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයත් නොදන්නේ බැවින් දුෂ්ප්‍රඥ වේ. ප්‍රඥාවන්තයා යන කවුරුද? දන්නේ යයි කියන ලැබේ. මොනවද දන්නේ? මේ දුකයි දන්නේ, මේ දුකට හේතුවයි දන්නේ, මේ නැතිව තැනයි දන්නේ, මේ මාර්ගයයි දන්නේ. මේ බුදු සමයේ ප්‍රඥාව. දැන් මේ උපෝසතවල තියෙන මේ අයටත් මේ ප්‍රඥාව වඩන්න කියන වචනේ ප්‍රඥාව හිස්තනක් කියලා වරණ හැටි විස්තර කරලා නැහැ. ප්‍රඥාව වැඩෙන ධර්මයකයි. ප්‍රඥා කියන වචනෙට සමාන වචනයක් ඉංග්‍රීසි භාෂාවේවත් නැහැ. බුදු සමයේ කියන ප්‍රඥාවට. wisdom කියවට හරි intelligence කියවට හරි හරියන්නේ නැහැ. මන්දයත් ප්‍රඥා ස්කන්ධ පංචකේ නම් වූ ධර්මතාවය තුළ එන සංස්කාර ධර්මයන් නොනින් දකින්න පුළුවන් අවබෝධයක්. එහෙනම් අපි මේ උපෝසත 10 මාසරෙන් අර වය දැනට අපේ අම්මල තාත්තලා ඉන්නවා. නමුත් මේ සද්දා සීල ත්‍යාග පඤ්ඤා වඩනවාද කියන එක එච්චර පැහැදිලි නෑ අනාවෝදෙන් යුක්තව. පඤ්ඤා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් තවත් ලස්සන තැනක් තියෙනවා. අෂ්ටමහා පුරුෂ විතර්ක කියලා සූත්‍රයක් තියෙනවා. ඔබ මේ පදේ අහලා ඇති අෂ්ටමහා පුරුෂ විතර්ක කියන වචනේ අහලා නැතුව ඇති. නමුත් කාගෙන් හරි අහලා ඇති පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ න අයන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. ඔක නොදන්න කෙනෙක් ওই විදිහට කියන එකක් නෑ වෙනස් කරලා කියයි වචනේ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ දහම ප්‍රඥාවන්තින් සඳහා පමණයි දුෂ්ප්‍රඥින් සඳහා නොවේ. අන්න ඒ මේ දහම කුමක්දයි බල තේරුම් අරන් බලන්න වඩන්න තමයි අපිට උපසතයක සමාදන් වෙලා පන්සලට ගිහින් කරන්න ඕන දේ ධර්මස්සෝණය කිරීම තුළින් පොතක් පතක් කියවීම තුළින් කල්පනා කිරීම තුළින්. එහෙම නැත්නම් උපසතයේ සමාදන් වෙලා වාඩි වෙලා ඉන්නවා. නිකම් පොතක් කියෝකේ හරි පිළිත් කිපි හරි. නැත්තම් උදේට මල් පූජා කරලා හවසට මල් පූජා කරට. එහෙම ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. පින් වැඩෙන්න පුළුවන්. පින් වැඩුණොත් පරලොව සුගතිගාමී වෙනව ඇරුණා පරලොව ජයග්‍රහමක් වෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩුණොත් පරලොව ජය ගන්න පුළුවන්. ඔබ කල්පනා කරන්න සවන් දෙන්නන් අසෙන් ඔබට පරලොව සුගතිගාමීද වෙන්න ඕන පරලොව ජය ගන්නද ඕන. පරලොව සුගතිගාමී වෙනවට කියනවා පිනපදනම් කරන මේ පරලොවක මිනිසුන් අතර හෝ කෝපපාතික ප්‍රතිසන්දි හයක් වන කාම ලෝකයේ දෙවියන් අතර උපදින එක. සුගතිගාමී. ඒ කොහෙ ගියත් බුද්ධෝත්පාදයේ මග ඇරෙනවා. ඒ කොහෙ ගියත් දෙවියන් ප්‍රතිසන්දියකට එන්න වෙනවා පුනර්භවයකට. අපාගත සත්වයා තව ඉවර කරලා පුනර්භවයකට එනවා. සුගතිගාමී දෙවියන් පින ඉවර වෙලා පුනර්භවයකට එනවා. රූපී අරූපී ධානලාභේනොත් එහි ශක්තිය වෙලා පුනර්භවයකට එනවා. පුනර්භවයකට එනවා කියන්නේ මෙහාට මෙනවා කියන එක නෙමෙයි. ආගන්තාරෝ පුනබ්බවං ආපහු එතනින් මිදලා තවත් තැනක උපතක් ලබන්න සිද්ධ වෙනවා. මේ ආපහු එතනින් මිදී තවත් උපතක් ලබන්න සිදු වෙන කිසියෙක් මම දකින්නේ පරලොව ජයගත්තාය කියලා. එනසම් මේ උපෝසතවල සංගවාර තිබෙන අර්ථ මම දකින්නේ අපි මේ ගත කරන ජීවිතය තුළම පරලොව ජය ගැනීම කියන කාර්යයකටත් යන්න තියෙනවා කියන එක. අන්නේ දෙන්නේ අපට මේ පරලෝ ජය ගන්නට පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාකාරකම් ප්‍රමාණවත් නැහැ. පුද්ගලයා ඊට එහාට බෙදලා දක්වන බුදුරජාණන් වහන්සේ පුද්ගලයා යනු ඇස කන නාසය දිව කය පහ සිත කියන හයක එකතුවක් බවත්. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගැනීම වර්තමාන මොහොතේ කරන එකම කාර්ය බවත්. අතීතය කියලා පැත්තක් දැන් නැහැ අනාගතය කියලා පැත්තක් නැහැ අවුරුදු 60ක් 70ක් ආයුෂ දෙමනට අපි මේ ජීවත් වෙන්නේ දැන් නැමැති මොහොතේ බවත්. දැන් නැමැති මොහොත වැරද්ද ගත්තාම අපි අපිරිසිදු වෙන බව සසරට බැඳෙන බවත් දැන් නැමැති මොහොත හරියට පාවිච්චි කරන්න පුළුවන් නම් පරලෝ ජය ගන්න පුළුවන් බවත් කියන මේ කාරණා ටික සූත දේශනාවල මනවින් පැහැදිලි කරලා තිබෙනවා. මේ දැන් නැමැති මොහොත මොකද්ද? දැන් නැමැති මොහොත අපිට කතා කරන්න පුළුවන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතින් අරමුණක් අරගෙන අරමුණ සමග එක්වීකරණ වාසයක් වෙයි. වර්තමාන අරමුණේ අපි ජීවත් වෙන්නේ වර්තමාන අරමුණේමයි අපි රැවටෙන්නේ වර්තමාන අරමුණෙන්මයි අපි නිදහස් වෙන්න ඕනේ. අර වර්තමානයේ අරමුණට රැවටෙන එකට මෝහ නැත්නම් මෝඩකම කියලා කියනවා. වර්තමාන අරමුණට නොරැවටි නිදහස් වෙන එකට ප්‍රඥා කියනවා. මේ ප්‍රඥා කියන වචනේ ගත්තාම සම්මාදිට්ඨිය වලත් මේ ප්‍රඥා තියෙනවා. සම්මාදිට්ඨි ප්‍රඥාව පෞපින් පාප විශ්වාස කරන පුද්ගලයාව තියෙන සම්මාදිට්ඨිය සම්මාදිට්ඨි ප්‍රඥාව නෙමෙයි. ඒක දසවත්වක සම්මාදිට්ඨිය. කම්මස්සකතා සම්මාදිට්ඨිය. අන්න මේ දුක්ඛ හේතුව නැති වූ තැන මාර්ගය කුමක්දයි අවබෝධ වෙනකොට ප්‍රඥා. ඒක සම්මාදිට්ඨි ප්‍රඥාව. අන්නේ සම්මාදිට්ඨි ප්‍රඥාවේ අයට තමයි එතනින් එහාට මේ දුකට පත්වන හේතු තමන්ගේ චිත්තාභ්‍යන්තරෙන් අයින් කරගන්න පුළුවන් මාර්ගයක් බුදු සමය තුළ නිර්දේශිතයි නේද කියලා තේරුම් ගන්න ලැබෙනවා. මේ වත්මන් සමාජයේ සවන් දෙන අය තුළ ඇතැම්මිට දේශනා කරන අය තුළ මම දකින දෙයක් තමයි. යමක් කියනවා. නමුත් අනුගමනීය ප්‍රතිපදාවක් නැහැ. මේ ඔබ වැනි ශ්‍රාවකයෙක්ම මට කියපු දෙයක්. මේ කියන්නේ අවුරුදු 20 ඉතර කාලෙ ඉඳලා 60 ඉතර වෙනකම් විවිධ මාර්ගස්ස යමින් ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක් මට කියපු දෙයක් තමයි මාර්ගයක් හම්බ වුණේ නැහැ නේ කාගෙන්වත් මොන මොනවා හරි නම් කියනවා තමයි. නමුත් බුදු සමයේ අනුගමනීය ප්‍රතිපදාවක් කියන එකේ තේරුම මාර්ගයක් තියෙනවා කියන එකයි. එහෙනම් මේ මාර්ගය මේ උපෝසතේ ඉඳලා හරි ස්ත්‍රී භාවයේ ඉඳලා හරි පුරුෂ භාවයේ ඉඳලා හරි ඉන්හාට මේ දෙලව කියන වචනේ ජය ගැනීම සඳහා මේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන කාරණා අවබෝධයෙන් වැඩි දියුණු කරන්න ඕන. ප්‍රඥා කියන වචනේට පාවිච්චි කරන කෙටි අර්ථයක් ඇත්ත ඇති හැටියෙන් දකින්නයි කියලා. මොනවද ඇත්ත ඇති කියලා දකින්න පුත්පත් වார்த்தාවක් තිබුණාම ඒක දකින්න එකටද මේ ඇත්ත ඇති හැටියෙන් දකින්නවා කියලා කියන්නේ. නෑ. මේ අපේ ඇසට කනට නාසයට දිවට කයට හමු වෙනව අරමුණු. මේකට කියනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා. මේ රූපවල මුල් කොටගෙන ශබ්ද මුල් කොටගෙන ගන්ධ මුල් කොටගෙන හට ගන්නවා ඒවා විඳින්න හඳුනන්න බැඳෙන්න විශේෂයෙන් දැනගන්න අවශ්‍ය කාරණා සමූහයක් විඳින්න වේදනාව හට ගන්නවා හඳුනන්නට සංඥාව හට ගන්නවා බැඳෙන්න සංකාරය හට ගන්නවා විශේෂයෙන් දැනගන්න විඥානය හට ගන්නවා. එතකොට අපි ළඟ හැමෝම ගාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් මුල් කොටගෙනයි මුළු ජීවිතේම ගෙනියන්නේ. මේ පහේ දුෂ්ප්‍රඥ බවට කියනවා බුදුහාමුදුරුවෝ එතන් මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා. සිංහලට පරිවර්තනය කරපම මගේ මම මගේ ආත්ම. මේ ප්‍රඥා නෙවෙයි. අන්න මේ මගේ මම මගේ ආත්ම සංකල්පයේ වචනින් කියන්නේ නැති වුණාට අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට ප්‍රඥාව වැඩි දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥා පඤ්ඤායේ පරිසුජ්ජති වෙන්නේ නැහැනේ. ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි කියලා කියනවා. මේ පිරිසිදු වෙන්න ඕන ඇඳුමින් නෙවෙයි. ඇඳුම සෝදා ගැනීමෙන් නෙවෙයි. චිත්තාභ්‍යන්තරය ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් ඉවත් වෙන්න ඕන පිරිසිදු වෙන්න වෙනවා. අන්න ප්‍රඥාව ඕන මොකටද කියලා. එහෙනම් මේ උපෝසත් සූත්‍ර උත්තර ළඟ ලෝකවිජය කියන එකේ තියෙන ප්‍රඥාව වැඩි දියුණු කරනවා කියන එකෙන් ආපහු බුදුරජාණන් වහන්සේ ඔබ අවශ්‍ය ධර්ම මාර්ගයට ගෙනත් තියෙනවා. ඔය වඩන්න ඕන. නිකම්ම සමාදන් වෙලා වාඩි වෙලා හිටියට හරි. මම සාමාන්‍යයෙන් සමාජයේ ජීවත් වෙන කෙනෙක් වශයෙන් දකිනවා. ඇතැම් විහාරස්ථානවල දායක දායිකාවන් මේ තරුණ කාලේ ඉඳලා මා කාලේ ඉඳලා දිගටම හැමදාම සිල් සම්බන්ධකම් වාර්තාවකුත් කියලා අවුරුදු 25 30 40 අවිත් තියෙනවායි කියලා. නමුත් අනිත්‍ය කියන්නේ මොකක්ද ඇහුවා? පංචස්කන්ධය කියන්නේ මොකක්ද ඇහුවා? කියා ගන්න තේරෙන්නේ නැහැ. එහෙනම් මොන උපෝසතේ ඉඳලා ඉඳලා තියෙන්නේ ප්‍රඥාව වඩලා නැහැ. උපෝසතේ යොදා ගන්න ප්‍රඥාව වඩන්න. ප්‍රඥාව වැඩිීමේදී ඔබට තේරෙන්නේ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛනාත්මය සත්‍යය. සංස්කාර ධර්මයන්ගේ නිත්සුකාත්මය පෘථග්ජනයාගේ ධර්මය. සංස්කාරයන්ගේ නිත්සුකාත්මය භවගාමී සසර ඇවිදින ධර්මය. සංස්කාරයන්ගේ නිත්සුකාත්මය පව් වශයෙන් අරගෙන, සංස්කාරයන්ගේ නිත්සුකාත්මය පින් වශයෙන් අරගෙන, සංස්කාරයන්ගේ නිත්සුකාත්මය ධ්‍යාන වශයෙන් අරගෙන අපට භවගාමී වෙන්න පුළුවන්. භව නිරෝධගාමී වෙන්න බෑ. ඔබ කල්පනා කරලා බලන ධර්මශ්‍රණය කළා බුදුරජාණන් වහන්සේ සතිය චින්තනයේ ඉදිරිපත් කළේ සමාජයට භවගාමියෙක් වෙන්නද උන්වහන්සේ භවගාමියෙක්ද භව නිරෝධගාමියෙක්ද මම දකිනවා උන්වහන්සේ භව නිරෝධගාමියෙක් කියලා. භව නිරෝධගාමී බුදු පියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෝ හෝ බුද්ධ ශ්‍රාවකයෝ හෝ භව නිරෝධගාමින් වෙන එක නේද ගුරුතුමානෝ යනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් හොඳ පුතු හොඳ තාත්තලානෝ යනවා. හොඳ ශිෂ්‍යෝ හොඳ ගුරුවරුන් යනවා. අපි බුදු පියාණන් වහන්සේ නැමැති ගුරුවරයා භව නිරෝධගාමී ඉන්නම් අපි ප්‍රඥාව දිනු කරගෙන අපි භව නිරෝධගාමීන් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි බුදු පියාණන් අනුයන ආය බවටපත් වෙන්නේ. මේ අනුය යාම තුළ අපට උන්වහන්සේ මොනවා හරි ප්‍රතිලාභ ලබා දෙන්නේ නැහැ. අපිට කොහෙන්ම උපාධියක්වත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේට උන දේ අපටත් වෙනවා. උන්වහන්සේට උන දේ තමයි ලෝභය, ද්වේෂය, මෝහය බිඳුවට බැස්සෂය වුණා. එබැවින් උන්වහන්සේට පරලෝ නැති ගමනක් තිබුණා. පරලෝ යාමක් නැති. කම්මක්ඛය අසංවත්තති. කර්මක්ෂය කිරීම පිණිස කර්මය කරලා දැන් කර්ම නැති බැවින් අනාගත විපාකත නැහැ. පරලෝ ජයගත්තා. අපිට බුද්ධෝත්පාදයක සද්ධර්මයේ හැමයි ප්‍රඥාස පාදා ගැනීම තුළින් තමයි මේ පරලෝ ජය ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා මේ අර්ථය මම බොහොම කල්පනා කරලා ඉදිරිපත් කළේ ඔබට හිතන්න. පරලෝ යාම පිනෙන්නත් පුළුවන්, පවිනෙත් පුළුවන්, ධානයෙත් පුළුවන්. පරලෝ මේ සුගතිගාමී වීම පවෙන් බෑ. පිනෙන්න පුළුවන්. ධානයෙන්නත් පුළුවන් ඒ සුගතිගාමී රූපය අරූපී භව තල වලට යනවා. පරලෝ ගාමී කියන එක මම දකින්නේ නැහැ පරලෝ ජය ගැනීම කියලා. ඒක සදහම් නැති සමාජයක පෘථග්ජන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. භව ගාමී වෙන එක පරලෝ සුගතිගාමී වෙන එක. සංස්කාරයන් ගැනි දුක්ඛනාපය තේරුම් ගන්න හැමනොත් ස්ත්‍රී පුරුෂ කිහිපයදී ඕන කෙනෙකුට පරලොව ජය ගන්න පුළුවන්. පරලොව නොයාම. ඔබ බුදුරජාණන් වහන්සේ පරලොව වැඩියයි කියලා කියනවාද? ඔබ සරියුත් මහ රහතන් වහන්සේ පරලොව වැඩියයි කියලා කියනවාද? ඔබ මේ ආර්ය උත්තමයන් වහන්සේලා පරලොව ගියා කියලා කියනවාද? නෑ. උන්වහන්සේලාට එහෙනම් මේ ප්‍රඥාව ලබා දීලා තිනවා පරලොව නොයාම. අන්න අපට මේ ලබාගත් මිනිස් ජීවිතයේ තියෙන සම්පත් යුතුයකම් සියල්ල ඉටු කරන ගමන් බුදු සමයේ පරලෝ නොයාම කියලා එකකුත් තියනවලු අපි ඒක හොයාගන්න උත්සාහ කරමු කියලා කල්පනා කරනවා නම් මේ පැයකට ආසන්න කාලයකින් අහන්න ලැබෙන බණකින් මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන ඊට වඩා එහාට ධර්මයේ අසන්ත උපෝසත දිනේ උදාගන්නේ ඊට වඩා එහාට ධර්මයේ අහන්ට විකාර රූපී අනවශ්‍ය දර්ශනයන් සඳහා කාලය කැප කරන කාලය ඉතුරු කරගෙන ඒ සඳහා අවධානය යොමු කරාවේ මොකද පැය දෙකේ දෙකේ වැඩසටහන් අරඹන්න ගියාම අම්මලාට තාත්තලාට දරුවන්ට වෙන මොකවත් ලෝකේ නැහැ. විකාර රූපී කියන වචනේ මම කතා කරේ මෙලවටත් නැති පරලෝටත් නැති ලෝභ දේශ මොහයන් වැඩෙන වැඩසටහන් වලට කාලය නාස්ති කරනවා. මේ අදාළ දේ කරන්නේ. අදාළ දේට ඔබට කාලය යොමු කරගන්න පුළුවන් නම් ඔබට ඔබ හඳුනා ගන්නට ලැබෙනවා. ඔබට ඔබ හඳුනා ගැනීමට අවශ්‍ය ප්‍රඥායස පහල් කර ගැනීම සඳහා මේ උපෝසතය තුළ පවතිනා වූ ශ්‍රද්ධා, සීල, ඡාග, ප්‍රඥා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ධම් අවබෝධය ලබා ගන්නට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු ආරාධනය. ධර්මදේශනාවේහි අනුග්‍රහක බෞතුන්ගේ ප්‍රාර්ථනය තුලත් මා දැක්කේ පරලෝ සුගතිගාමී වීමට වඩා පරලෝ ජයගැනීමාර්ථයෙන් මේ ධර්මදේශනාවට අනුග්‍රහ දැක්වූ බවයි. එබැවින් ධර්මදේශනා කරවා ගැනීමෙන්, දහම් පඬු පූජා කිරීමෙන්, අනුග්‍රහක දායකත්වය දැරීමෙන් දා ජනිත කරගත්තා වූ ආනිසංසයන් සකල ලෝකවාසී ජනතාවට ධර්ම ශ්‍රවණය කරන්නට මාධ්‍යයක් ලබා දීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් ප්‍රථමයෙන් මේ අනුග්‍රහක බවතුන් අතර යමෙක් පින් අනුමෝදන් විය යුතු පරලෝසවත් ඥාතීන් විසින් පින් අනුමෝදන් කරන්නට ප්‍රාර්ථනා කළේ නම් ඒ පරලෝසපත් ඥාතිහු පින් අනුමෝදන් ව ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා. ඔන්න මතු උපදිනා ජීවිතවල මිනිසත් බවක් ලැබේවා. ඒ මිනිසත් භවයේදී බුද්ධ ආදී මහත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ඒ කල්යාණ මිත්‍ර සේවනයෙන් ත්‍රිලක්ෂණයේ ගැඹුරට හගන්ට නුවණ ලැබේවා. ඒ නුවණට ලබා ගැනීම තුළින් ඔවුන්ට සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා වූ නිර්වාණ සුවයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය ආනමෝදනය හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා. සාදු සාදු. අනුගාක බෞතුන් වහන්සේන් වෙව යම් යම් පින්නතුන් නම් කරනු ලැබුවා අප ඇතුළු හැම දිනාටම සද්ධර්ම අවබෝධය පිණිස හේතු වේවා යන්න. මටත් ඔබටත් අනුග්‍රහක බවතුන්ටත් සවන්දුන් හැම දෙනාටමත් මේ ආනිසංසයන්ට වඩා අවබෝධය සදහම් අවබෝධය පිණිස හේතු වේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගැනීම පිණිස හේතු වේවා. රැකියා කටයුතු වල නිරවද්ද භාවය පිණිස හේතු වේවා. රෝග පීඩාවන්ගේ අවමය පිණිස හේතු වේවා. පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන්වීම පිණිස හේතු වේවා. බුද්ධ ආදී මහත්තම වූ කල්‍යාණ මිත්‍ර සෙමේ අගයන් වටහා ගැනීම පිණිස හේතු වේවා. සීල බුදුර ලෝට හෙලිකර වදාලා වූ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය සද්ධර්මයේ වශයෙන් භාවිත කරමින් කර්ම රැස් වීමට කර්මක්ෂය කිරීමේ මං පෙත්තේරුම් ගන්නට ලැබීමෙන් ඔවුන්ටත් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණස්සය සැනසීමක්පත් කරගන්නට මේ ආනිසංසයන් මේ අවබෝධයන් හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට දුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සම්පූර්ණතරයක් හෝ කැසට්පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 011 30710 82 දුරකථන අංකයට. ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 011 12 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.